ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. එසේනම් උතුම් වූ ධම්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා දැන් සියල්ල සූදානම්. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩම කොට වදාරා අවසానයි. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ උතුම් වූ ධම්ම දේශනාව ආරම්භයට මත්තෙන් අප සෑම දිනා උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වමින් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවස්තරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පන්නං ආමභන්තේ පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සබ්බින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං සංකත්වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං ආම භන්තේ සතු සතු සතු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධානානි ද්විධානි බොජ්ජංග විප්පවිත්තානිච බොජ්ජංග බොජ්ජංග විප්‍රයුක්ත ධානානි බාහිර කාමීති. සදහවතුනේ අංගි ශ්‍රී ලංකා ගුවන්විදුලි ඔස්සේ චිත්තස්ස දමතෝ සාදු කියන ධර්මපාඨයේ පටන් අරගෙන සිද්ධමණය කර ගැනීම තුලින් ගෙන දෙන සැප හොයා යන ගමනේදී අපි මුල් දේශනාව පැහැදිලි කරමින් දෙවැනි දේශනාවකට පැමිණියා. එෙහිදී අපි මේ දේශනාවේදී පැහැදිලි කරපු කරුණක් තමයි මේ සිත සම්බන්ධයෙන් ඇති වෙන තත්ත්වයන් පිළිබඳව කරුණ පැහැදිලි කිරීම. ඔක ඒකාග්‍රතාව නැත්නම් එකඟ බව නැත්නම් සංසුන් බව සමාධි කියන වචනේ පාවිච්චි කරන ලබනවා. සමාධි කියන කියව පවණින් මතක තබා ගන්න ඕනේ සියල්ල එකහෙම නැහැ කියන එක. ලෞකික සමාධි ලෝකෝත්තර සමාධි එහෙම මතක තියාගන්න වෙනවා. එතකොට තථාගතයන් වහන්සේ සමාධින් වික්ඛවේ භාවේත කියලා කියන්නේ ලෞකික සමාධි වඩන්න කියන එක නෙමෙයි. ආනන්තරික සමාධිය වඩන්න කියන එක. මෙතන මේ බුදු සමයේට පෙරාතුව අත්කිරමතාන යෝගින් අනුගමනය කරව ප්‍රතිපදාව සහ බුදුන් වහන්සේ ලෝක පහළවීමෙන් පසු විදර්ශනාලාභින් අනුගමනය කළව ප්‍රතිපදාව පිළිබඳව එදා අවබෝධයක් තිබුණාද මෑත සමාජයේ මේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැහැ. මොකද ඒ අනුගමනීය ප්‍රතිපදාවකට වඩා ඉගැන්වීම් ප්‍රතිපදාවකට සීමා වී තිබෙන බැවින්. එබැවින් මේ වඳු තැන් කෙරෙහි සියුම් ඇසෙමු වෙන්ට වෙනවා. ඒ සියුම් ඇසෙමු කිරීමේදී මේ සිතෙහි ස්වභාවය ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට අරමුණෙන් අරමුණට වෙනස් වෙන එක. විනාඩි 15ක ශෝකයක් තියෙනවා නම් ඒ ශෝකේ එකක් වශයෙන් තියෙනවනේ නැවත නැවතත් ශෝකය හට ගන්නා නිසා. සතුට පැයක් තියෙනවා නම් ඒ සතුට නැවත නැවතත් හටගෙන නැස නිසා. ඒ අරමුණෙන් අරමුණ නැසන එකට පෙන්වන්නේ කන බංගෝරත්වේ කියලා. නමුත් එහෙම නැවත උපදින බැවින් අපට මේ අතරක් පතරයක් තෙන්න සිතක් වශයෙන් පවතිනවා. නමුත් මේ රූපේට, ශබ්දේට, ගන්ධේට, රසේට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට යන්නා වූ මේ හැඟීම් වල ආසස්වීම නිසා ඇතිවෙනා වූ වෙහස අකමැති අය මේ එකක්වත් නොයෙන්න ක්‍රමයක් හොයාගත්තා සිත තවත් තැනකට එක්තැන් කිරීම තුළ. ඒක තමයි සමාධි කියලා කියන්නේ. බුදු සමයෙන් පරිබාහිරව ලෞකික සමාධි කියලා කියන්නේ. නැත්තම් ඒකාග්‍රතාව කියලා කියන්නේ. මේ සඳහා කර්මස්ථාන කියන වචනට අයිති යම් යම් ආරම්මන භාවිතා කළ බව බෞද්ධ භාවනා නමින් පොත්වලට ඇතුළත් කළ සමසතුලිස් කර්මස්ථානවල සඳහන් වෙනවා. ඔය 40 නොගත්තත් තව කෝකෙන් ගත්තත් සිදුවෙන්නේ ඔය කාරණාව කියන එක තේරුම් ගන්න වෙනවා. එතකොට මේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටියා වූ මේ ලෞකික ධානලාභීන් ප්‍රඥාන තිබුණ බව, ධාන තිබුණ බව, උඩින්දිය බව, අතීතයේ දුටු බව, අනාගතයේ දුටු බව ආදී මේම කාරණා සත්‍යයි. නමුත් ඔවුන් කොහෙටද ගියේ? ධානයන්ගෙන් කාලක්‍රියා කළ රූපී බඹතල, අරූපී බඹතල, රූපී ධානයෙන් නම් රූපී බඹතල, අරූපී ධානයෙන් නම් අමුස් බඹතල. ඔවුන් සසරෙන් මිදුනේ නැහැ. ඔවුන්ට සෝවාන් ආදී මාර්ගඵල ලැබුණේ නැහැ. ඒ ධානයේ කාල සීමාව පිරිහි ගියන් පසු ඔවුන්ට ආපහු ඉතිරි ක්ලේශ ධර්මයන්ට අනුව ආගන්තාරෝපණ භවං මේ විශ්වයේ කොතනක හෝ කාම රූප අරූප වාත්‍රේ පුනර්භවයකට එන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඒකේ ස්වභාවය. ඒ කුමක් නිසාද? ඒ මේ ලෞකික ධානයන්ගෙහිදී පුනර්භවය ලබන්න තිබෙනා වූ හේතු යටපත් වී තිබෙන බැවින්. නමුත් ඒක පැහැදිලි කර වදාරන්නේ මේ ඔබට මේක මේ සංසුන් ස්වභාවය තිබෙනවා නම් මේ වන විටත් ධර්ම ශ්‍රවණය කරලා බුදු ගුණ භාවනාව හරි මොනවා හරි වඩලා මේ සංසුන් ස්වභාවයේ ඉන්න පුළුවන් අය මේ රටේ ඉන්නවා. ඔබට තේරෙනවා ඒක පිළිබඳ මේ සංසුන් ස්වභාවයේ හොම සැනසෙල්ලක් තියෙනවා කියන එක. ඒ නිසා මම උහැදලි කළේ මේ ධානම් විරාගෝ. ධාන තත්ත්වයේ මේ සමාධි තත්ත්වයේ විරාගිකයි. නමුත් ඒ විරාගික එකාකාරයෙන් නෙමෙයි මතක තියාගන්න වෙනවා. ලෞකික සමාධිය විරාගික වෙලා තියෙන්නේ නීවරණ යටපත් වූ බැවින්. ලෝකෝත්තර ධානයේ විරාගික වෙලා තියෙන්නේ කෙලෙස් නැසන බැවින් නැත්තම් බොජ්ජංග වැඩුණු බැවින්. අරක යටපත් වූ බැවින්. මේ යටපත් වීම පිළිබඳව දීඝනිකායේ සූත්‍ර දේශනාවල අර ක්‍රමික ප්‍රතිපදාවේ දාන සීල භාවනාව පංචශීලයෙන් පටන් අරගෙන ක්‍රමානුකූලව යන ප්‍රතිපදාවක් වෙන්න සූත්‍ර තිබෙනවා දිගු. මෙන්න මේවායේ පෙන්නනවා මේ ලෞකික ධානයන්ට අවධානය යොමු කිරීම පසු ආසවක් ඥානයට යොමු කරයි කියලා. එහිදී පෙන්නනවා මේ පංච නීවරණයන් යටපත් කොට කියලා. එනිසා මේ නීවරණයන් යටපත් කොට ධාන උපදවා ගැනීම කියන කාරණාවෙදි මේ නීවරණ කියන්නේ මොනවද කියන එක පිළිබඳව අපිට ටිකක් තොරතුරු හොයාගන්න වෙනවා. ඒකට අපිට උදව් කරගන්න පුළුවන්කම තමයි අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තිබෙනා වූ නීවරණ සූත්‍රය. මෙහි පැහැදිලි කරලා තියෙන කරුණ ටික අපි මේ බොජ්ජංග විප්‍රයුක්තානි බාහිරකානි ධානය පිළිබඳව තව පැහැදිලි කරන සමාජයට තේරුම් ගන්න. ඊට පස්සේ අපි අපේ අනිත් අදාළ කරුණට යමු. පංචවේදිකේ ආවරණ අනිවරණ. චේතසෝ අජ්ජරූහා පඤ්ඤාය දුබ්බලීකරණ. අන්න අර්ථයක් දීලා තිනවා. චේතසෝ අජ්ජරූහා. මොකද්ද මේ පෙන්වන්නේ කියන එක? එහෙම නැත්නම් ආවරණ නිවරණ කියන පදේට මොනවද කියලා තියෙන්නේ බැවින්? සිත ආවරණය කර අහුරාලන බැවින් ආවරණ නම් වූ. ලෝකෝත්තර සැනසීම වලක්වන බැවින් එවත් නිවීම වසාලන බැවින් නිවරණ නම් වූ. ඒ වගේම සැබෑ ස්වභාවයට මතුවෙන්නු වූ සිත ඔබාගෙන සිටින බැවින් අජ්ජ රූහා නම් වූ. ඒ වගේම පඤ්ඤාය දුබ්බලීකරණම් කියන එකෙන් පෙන්වනවා විදර්ශනා ප්‍රඥාව දුර්වල කරන බැවින් නිවරණ නම් වේ කියලා. ඒවා පහක් තියෙන බව ඔබයි මා ඉගෙන ගන්න 6 7 8 පන්තිවල දහම් පාසලේ. එතන වචන පහක් විතරනේ අපි දන්නේ. ඒ වචන පහේ දැනුම ප්‍රයෝජනට ගන්න. නමුත් දැනුමින් යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක. මේවා පහම තියෙනවද පහම නැති කරන්න ඕන මම කොහෙද තියෙන්නේ කියන කාරණාව ඔබ පිළිබඳව ඉගෙන ගන්න. මොනවද මේ විස්තර කරලා තියෙන්නේ? කාමච්ඡන්දෝ භික්කවේ ආවරණෝ නීවරණෝ. චේතසෝ අජ්ජරූහෝ පඤ්ඤාය දුබ්බලීකරණෝ. අර හැම එකම ඊට පස්සේ පෙන්නනවා. කාමච්ඡන්දය මහණනේ මේ ආවරණය සලසාද ලබනවා. නිවීම වසාලන ලබනවා. සිත යටපත් කර තබා ගන්නවා. ප්‍රඥාව මොට කරනු ලබනවා. කාමච්ඡන්දය. එතකොට මේ පහම කෙනෙකුට තියෙන්නත් පුළුවන්. නමුත් එකක තියෙන්නේ එකයි. එක සිතුවිල්ලක තියෙන්නේ එකයි. දැන් මොකද්ද මේ කාමච්ඡන්ද කියන්නේ? ඡන්ද කියන්නේ කැමැත්ත. කාම කියන්නේ කාමය. කාමයට තියෙන සීමාව ඉක්මවාගේ කැමැත්ත. දැන් මේක පොතේ තියෙන එකක්ද ඔබ ළඟ තියෙන එකක්ද? ඔබට කාම කීයක් තියෙනවද කියලා ඔබ දන්නවද? අපි හොයාගන්න බලමු. ඔබට දොරවල් 6ක් තියෙනවා කියලා දැනගන්න. ඇස, කන, නාසය, දිව, කය, සිත. මේ දොරවල් 6න් එන අරමුණු ඔබ රස විඳිනවා කියලා දැනගන්න. රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ටබ්බ කාම. එතකොට කාමයන් 6ක් තියෙනවා. පංචකාමයේ පදරවල් 5න් මනෝද්වාරික කාමයේ මනෝකාමයේ. ඒක ඉතින් කාම ලෝකයටත් තියෙනවා, රූපය අරූපය පැත්තටත් තියෙනවා. මනෝලෝකය. දැන් එතකොට කාම ඡන්දය කියන එකේ තේරුම මොකද්ද? ඒ රූප ආරම්මණයේදි, ශබ්ද ආරම්මණයේදි, ගන්ධ ආරම්මණයේදි, රස ආරම්මණයේදි, පොට්ටබ්බ ආරම්මණයේදි නැත්තම් තවත් ඒක කාමයකදී. එය සිත බවටපත් වෙනවා. ඒ මොහොතේ සිත. ඇසෙන් උපදින සිත, කනෙන් උපදින සිත, නාසයෙන් උපදින සිත බවටපත් වෙනවා. එතකොට එහි පවතිනවා ඇල්ම. එතකොට මේ රූපයකදී නම් මොකද වෙන්නේ? අපි ඉදිරියෙන් තියෙන රූපය කෙරෙහි මේ හිතේ ඇල්ම ඇති කරගන්නවා. නමුත් ඉදිරියෙන් තියෙන රූපේ නෙමෙයි මේ ඇල්ම තියෙන්නේ. ඒක මෙහෙමනේ සඳහන් කරන්නේ. සංකප්ප රාගෝ පරිසස්තකාමා නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. අර විචිත්‍ර වූ වස්තුවක් තමයි ඉදිරියෙන් තිබෙන ඔබප්‍රිය කරන රූපේ හෝ රූප රාජිනිය හෝ තව මොනවා හරි දෙයක්. ඒ සදාකාලික පවතින ඇදිරයනක ඔබ දන්නවා. නමුත් ඒ කෙරෙහි ඔබේ හිතේ ඇති කරගන්නා එක තමයි සංකප්ප රාගයවත් කාමච්ඡන්දය. එතකොට කාමච්ඡන්දයෙන් වෙන්නේ ඒක ඉවර වෙන්නේ නැතුව යලි උපදින්න ඕනෑ කියන අදහසක් ශේෂ වෙන තැනට යන්නේක. එතකොට මේක සිතට ආපුවම මොකද වෙලා තිබෙන්නේ? ආවරණය වෙලා. සිත අහුරාලා ඒකෙන් වෙන මොකුත් තේන්නේ නැතුව යනවා. ඒ වගේම ලෝකෝත්තර පැත්තක් වෙනවද කියන්නේ කාමයේම සොයනවා. කාම ඒසනා. ඒ වගේම එය අනිකුත් සර නිවෙන සිතට මතුවෙන්න දෙන්නේ නැහැ ඔබාගෙන ඉන්නෝ. එනිසා ඔබට එහෙම ඉල්ලනව ඇරුණාම එහි ත්‍රිලක්ෂණ ස්වභාවය අනිත් දුක්ඛ අනාත්මය විදර්ශනා කරන්නට ඔබට එවඳු කෙනෙකුට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. මරක තබා ගන්න. එතකොට මේ විදිහට ඒ අරමුණක් තුලයි කාමච්ඡන්දේ තියෙන්නේ. ඒක ඇසෙන් හෝ කනෙන් හෝ නාසෙන් හෝ දිවෙන් හෝ කයින්න අරමුණක් තුල මේ අරමුණ දැඩිව ආවොහම ඒක නැවත නැවතත් ඉල්ලනවා. අදත් ඉල්ලනවා, හෙටත් ඉල්ලනවා, නැවත නැවතත් ඉල්ලනවා. කොතරම් ලැබුණත් මදි. අන්න ඒකට තමයි කාමච්ඡන්දය කියන්නේ. මේ අරමුණට තියෙන විදුකම. ඒක අපි ගත්ත එක රූප ගැන විතරයි. තව එකකින් විතරක් මම මේක පැහැදිලි කරන්නම්. කියන්නේ ඔක්කොම විස්තර කරලා එකකින් ගැඹුරට පැහැදිලි කරන්නම්. මේ විදිහටම තමයි අපිට ශබ්ද අරමුණ එන්නේ කනින්. එතකොට අපිට කියන්නේ ශබ්දයට තියෙන කැමැත්ත අකමැත්ත දෙකම. කැමැත්ත හොඳ නිසා අකමැත්තත් කාමයේ තමයි බලපාන. එතකොට මේ ශබ්දයටත් ඇලුනහම අර වගේ මිහිරි හෝ අමිහිරි වශයෙන් මිහිරි නම් ඇලෙනවා අමිහිරි නම් ගැටෙනවා. ඇලීම තමයි ඡන්දය කියන්නේ. ගැටීමට කියන්නේ ව්‍යාපාදේ කියලා. එපා එපා කියන එක. හොඳ නැත්නම් එපා. රූපේ එපා නැත්නම් ශබ්දයක් එපා. එතකොට ඒකත් මමත්වෙන් ගැනීමක් ඡන්දය. එතකොට කාම ඡන්දේ මේ විදිහට ශබ්ද කාමය. අර වගේම ශබ්දේම නැවත ඉල්ලන ඇරුණාම එහි විදර්ශනාවක් හෝ එහි බාහිර ලෝකේ නෙමෙයි තමන්ගේ සිතේ මේක තියෙන කියන අවබෝධයක් හෝ මේක ඇති වෙන නැති වෙන එකක් පිළිබඳව අවබෝධයක් නැහැ. ඇති වී නැති වුණාට නැවත නැවතත් ඉල්ලනවා. හේතු ඉතුරු කරගන්න ලබන. මේ විදිහට අපිට මේකෙන් කෙරෙන දේ මොකද්ද දැනගන්න ඕන. මේ ලෝකේ ජීවත් වෙනකොට මේ දොරවල් පහෙන් ගන්න අරමුණු වලින් ලෝකේ හඳුනාගෙන කටයුතු කරන්න තමයි මේවා දීලා තියෙන්නේ. නමුත් මේ උපාදාන හේවත් මේ ඡන්දා දෝසා භයමෝහා කියන කේ තේරුම අගති හේවත් පාරෙන් පිටපනිනවා කියන එකනේ. ඔක පැහැදිලි කරන්න හොඳ තැනක් තියෙනවා. මේ කාම ඡන්දයට තිය රස සම්බන්ධයෙන් ගත්තා. රස කාමය. රස කියන්නේ දිවට දැනෙන දෙයට. මේකේ නම් නමුත් ඇසේ කනේ නාසයේ දිවේ කයි ඔක්කොගේම විඳින්නේ අපි රස තමයි එක පැත්තකට ගත්තා. ඒකට තමයි අර කාමයේ කියලා කියන මතන මේ දිවේ නිසා රසම කියලා අරන් තියෙනවා. හොඳයි අපි ඒක හොයලා බලමු ඇත්ත මොකද්ද කියලා. ඔබේ ශරීරයේ පෝෂණය කරනු ලබන්නේ ආහාරයේ රසද ගුණද? පෝෂදායි ආහාර කියලා කියේ තේරුම ගුණ ආහාර. විටමින් ඛනිජ ලවණ හරි ප්‍රෝටීන් හරි කියලා කතා කරන මේවා තමයි ඔබ පෝෂණය කරනු ලබන්නේ. එනිසා ආහාරය අවශ්‍යයි. ආහාරයක රස අතට දැනෙනවද? ආහාරයක රස කකුලට දැනෙනවද? කිසේද බවට දැනෙනවද? නෑ මේවත් ප්‍රසාද. දැනෙන්නේ. ඒක දැනෙන්නේ දිවට තබුවොත් පමණයි. මත් දිව සකස් වෙලා තිබෙනවා රස චෛතසිකය හඳුනා ගන්න. මේ රස චෛතසිකයේ උදව් වෙනවා මේ ආහාරය ජීර්ණය කරන්න අවශ්‍ය පේත ධාතුව මගින් ආහාර කලවම් කරලා ගිල්ලවන්න ජීර්ණ පහසුවට. රස නිසා කෙලවෙනවා කියන බබ දන්නවනේ කල්පනා කරලා. ඒක ස්වාභාවික දෙයක්, අස්වාභාවික දෙයක් නෙමෙයි. එනිසා රස දැනෙන්න ඕනේ. නමුත් රස නෙමෙයි ජීවිතේ හම්බ වෙන්න ඕනේ. ಗುಣ ලැබෙන්න ඕනේ. අන්න ಗುಣ අමතක කරලා රසපස්සේ පන්නන්නේ නැද්ද සමාජයේ? රසපස්සේ පන්නලා ගිහින් ලෙඩරෝ ගහදාගෙන අකාලේ මැරෙන්නේ නැද්ද රසපස්සේ අසීමිතව පන්නපු අය? අන්න ඒකට තමයි රසකාමී කියලා කියන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ආහාරයත් අවශ්‍යයි රසය දැනෙන්නත් අවශ්‍යයි. නමුත් ආහාරය වැදගත් වෙන්නේ රසයට වඩා ಗುಣ. රස නොතිබුණත් ගුණේ තියෙනවා නම් ජීවිතේ පවතිනවා. ඔය ඇතැම් අයගේ රසනහර අක්‍රිය වෙලා තිබෙනවා ස්නායු රෝග නිසා හෝ නැත්නම් මරවත් කාරණා නිසා ආහාර ගත්තොත් උන් ජීවත් වෙනවා මොකද අවශ්‍ය ගුණය ශරීරයට ලැබෙන නිසා. ඒ නිසා මේ රස කියන්නේ ආහාරයේ තියෙන දෙයක් කියලා හිතන්න එපා. ඒ ආහාරය නැතිදී එක දෙයක් විතරයි. ඒකට ප්‍රසාදයේ ගෝචර රූපයේ ආලෝකේම ආලෝකේ නෙමෙයි නේද නම් ප්‍රසාදයේ ඇහි ප්‍රසාදයේ ගෝචර රූපයේ රස රූපය. එතකොට ඒක දිවේ ගැටෙන එක ඒ රස පිළිබඳ මානසිකාරය මේ සියල්ල සිතේ හට ගන්නා වූ චෛතසිකය. ඒ චෛතසිකය හටගන්න එක හේතුවක් අරුණොත් මේ රස චෛතසිකය හටගන්නේ නැහැ. දිවේ ගෑවුනේ නැත්තම් සීනුව රස දැනෙන්නේ නැහැ. දිව එකට කියනවා මුලත් පිට එහෙම කාපහම හුණු වැටෙනවද මොකද්ද කියලා. එහෙම වුණාම රස තිබුණට ආහාරය රස දැනෙන්නේ නැතු වෙනවා. ඒ රස දැනෙන්නේ නැතු යන්නේ ඒවැ නැති හින්දාද? නෑ රස තියෙනවා. ඒ රසය දැනට රුගුණ ස්වභාවය. නමුත් Tamange ප්‍රසාදය අඩපණයි. එනිසා ඒක චෛතසිකයක්. මේ චෛතසිකයක් පස්සෙන් පන්නනවා කියන එක තමයි මේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම කියලා කියන්නේ කියන එක පිළිබඳව ලෝකයට අවබෝධයක් නෑ. මතක තබා ගන්න. අන්න ඒ නිසා අපි මේ ඒක නැවත ඉල්ලන්න ගියාම මොකද වෙන්නේ? ඒක කාම ඡන්දයක් බවට පත් වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්මේවත් එහෙමයි. ස්පර්ශය. ස්පර්ශය සම්බන්ධයෙන්ුත් එහෙම තමයි. Taman මේකට ඇලුනහම එයම නැවත ඉල්ලනවා. නැවත නැවත ඉල්ලන්නේ තමයි ඡන්ද කියන වචනෙන් පෙන්වන්නේ. එතකොට ඒ ඔස්සේ බාහිරෙන් නම් අපට සාමාන්‍යයෙන් මේක තියෙනවා කියලා හිතන්නවත් පුළුවන් බාහිර දෙයක් ලැබෙන නිසා. හොබයි හොඳයි ඔබ මේ බාහිර ලෝකයේ විඳා වූ රූපේ, ශබ්දේ, ගන්ධ, රස, ස්පර්ශය ඔබ සිහින ලෝකෙදි විඳින්නේ නැද්ද? සුභ අසුභ මංගල අම්බ රස උනාදී වශයෙන් සේරම තියෙනව නේද? දැන් කොහෙද විඳින්නේ ඔබ? බාහිර හේතු නැත්නම් නිින්ද ගිය ඇසේ, නිින්ද ගිය කනේ, නැත්නම් අඩපණ ප්‍රසාදවල දැන් මේ රස ඔක්කොම කොහෙද තියෙන්නේ? සිතේනේ. මෙන්න මේක තේරුම් ගන්න තිරාත් කාලයක් යනවා මනුස්සයෙන්ට. මේ සියල්ල පස්දොරෙන් ආවත් සිත මනෝද්වාරෙන් ආවත් සිත අපි මේ හිතට රැවටිලා නේද ඉන්නේ සිතේ හදාගත්ත ලෝකයක් නේද මේ කාමය කියන එක පිළිබඳව අවබෝධයක් ලැබෙන්න වෙනවා. ඒක පිටිපස්ස කවදාවත් එකයි ඒක සිහිනයක් කියලා කියන්නේ සිහිනයක් කියන එකේ තේරුම හැරුණාම ඒකේ නැහැ කියන එකනේ. නමුත් මේ සිහිනය සැබෑවෙන්නේ නැත්නම් සිහිනයක් නැත්නම් කොතරම් කල් ගියත් හමු වෙන්නේ නැහැ. අන්න එහෙම තේරුම් ගත්තාම තමයි මේක තේරෙන්නේ. නමුත් මෙන්න මෙතනදී අර කාමච්ඡන්ද නීවරණය මොකද කරන්නේ අර බාහිර කානි ධානානි වලින් ඒ ඥාන අරමුණට ආපම මේක එන්න දෙන්නේ නැතුව යට වෙනවා. මේ අරමුණ පේන නිසා අරක යට වෙලා ගිහින්. දැඩි වෙහසකින් වීරයකින් කරන්න ඕන දෙයක් යලි මත වෙන්නත් ඉඩ තියෙනවා. යට වුණ එකේ ස්වභාවය යලි එනවායි කියන එක. ඒ නිසා යටපත් කිරීම බුදු සමයේ ප්‍රතිපදාව නෙමෙයි. ධර්මයේ දන්නේ නැති යටපත් කරනවා. නමුත් බුදු සමයේ පෙන්වන්නේ මේ යටපත් කිරීම නෙමෙයි විනාශ කිරීම සහ වඩන්න ඕන පැත්තක් තියෙනවා බොජ්ජංග කියලා. නමුත් මේ බොජ්ජංග වැඩින්නේ නැහැ මෙතන. අන්න එතකොට මේ ධානපැත්තේදී නීවරණ යටකිරීමක් සිදු වෙන්නේ ඒ ධාන නැත්තම් ඒ සම්සුන් සමාධිය උදව් කරගෙන. අපි කාමච්ඡන්දය ගැන මීට වඩා කතා කරන්නේ තුත් විපාදේ ගැන ගනිමු. පැහැදිලි කරගන්න. ව්‍යාපාදේ කියන්නේ මොකද්ද? ඒත් ඔය කාමයන්ටම ඉර ලැබෙන්නේ නැතුවම ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් හෝ හිතෙන් එන්නා වූ තරහව. දැන් ඔබ අහලා තියෙනවද කුද්දෝ අත්තන්න ජානාති කුද්දෝ ධම්මන්න වස්න පස්සති අන්දන්තමං සදා හෝති යන් දෝසං සහතේ නරං කියලා. අරමුණට පස්දරින් හෝ මනෝද්වාරින් කුද්දෙහිවත් කිපීම ආපුහම ඇස් රතු වෙලා ඉන්නව මරනවා පේන්නේ වචන ප්‍රකාශනයේ පාලනයක් නැතුව යනවා. ඔබ හසුරවන්නේ ද්වේෂයෙන් විසින් නේද? එනිසා ඒක ඒ මොහොතට ආපු අරමුණ තුල දකින්න ඉගෙන ගන්න ව්‍යාපාදේ කියලා කියන්නේ. ඇත්තටම ධානෝ නැත් නෑ නිමීමෝ නැත් නෑ ඔබට ව්‍යාපාදේ ආවෙලාවට දැඩිස්සේ කටයුතු කළත් එහුව පස්සේ කියනවා නේද අම්මා තාත්තා කනනතන ඉන්නවා මැරෙනවා මොකක් පේන්නේ නැතුව ගියානේ. ඒක තමයි අර පෙන්නන්නේ වසා ලබනවා හිත. නිවීම කොහොමදත් දුකටපත් වෙන්න පාරණම් හදලා දෙනවා. ඒ වගේ දේවල් කරපුවාම මරණින් එහා පැත්තට මෙලොව වශයෙන් ගත් කලා හිත දඬුවම් මිදිනවා ජීවිතාන්තය දක්වා එල්ලුම් ගත් නම් පරලොව වශයෙන් නම් දුගති ගාමී වෙනවා. ඒකයි ඒවා නීවරණ කියන්නේ තේරුම. ව්‍යාපාද නීවරණය. ව්‍යාපාදේවත් තරහව කියන කාරණාව. ඒ වගේම තව ටිකක් කතා කරන්න. එතන ඔබ ව්‍යාපාද කියන එකේ තේරුම අකමැත්ත, මනාප වෛෂ්ණත, වෛරය දක්වා එනකොට තමයි අරමුණ තුලයි පවතින්නේ. ඒක කාමච්ඡන්දය තියෙනකොට ව්‍යාපාදේ නැහැ, ව්‍යාපාදේ තියෙනකොට කාමච්ඡන්දේ නැහැ. ඒකයි මේක පහක් විතර පහම එන්නේ නැහැ. ඒ මොහොතේ ආවරණය වෙන්නේ මොකෙන්ද කියන එක තේරුම් ගන්න වෙනවා. අන්න මේවා බැඩිසේ මහන්සි වීම තුළ ඒක අරමුණක් වැඩිම තුළ මේවා ඈඩ් කරලා දාන්න පුළුවනි. පැය ගණනකට දින ගණනකට එහෙම නැත්නම් පැය ගණනකට දින ගණනකට ඒවට කියනවා තදංග වශයෙන් යටපත් කරනවායි කියලා. දානයේදී හෝ එවඳු භාවනාවකදී යටපත් කරනකොට තදංග කියලා කතා කරනවා. ඒ ධානයෙන් කාලක්‍රියා කිරීමේදී බොහෝ කලකට උපදින්න නැති එක විස්කම්බන කියලා කියනවා. තදංග විස්කම්බන දෙක බණපතේ තිබුණාට ඒක ශාසනික වශයෙන් පෙන්වනු ලබන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය හඳුන්වන්නේ සමුච්ඡේද නැත්නම් රහ මුලින්ම නැති කිරීම කියන අර්ථය විතරයි. නමුත් වර්තමාන සමාජයේ සහමුලින්ම නැති කිරීම සඳහා අවශ්‍ය ධර්මයේ නැති බැවින් මේ තදංග තමයි කටයුතු කරනු ලබන්නේ. ඒක පෙන්වලම තියෙනවා තදංග වශයෙන් යටපත් කිරීම කියලා තිබුණාට ඒක බුදු සමයේ තියෙන එකක් නෙවෙයි නොවන බව තේරුම් ගන්න කියලා පැහැදිලි කරලමත් තියෙනවා. නමුත් අපට එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා මේ මොහොතේ තරහව ආවා නම් ඔබේ වැහුනේ මොකද්ද? නිවීම වැහුණා. ආවරණය වුණා. ප්‍රඥාස දුර්වල කරනු ලබනවා. ඇයි මගහ ගන්න, මරා ගන්න, කපා ගන්න, කොටා ගන්න හිතන හැරුණාම නොනස පාදලා දෙන්නේ නැහැනේ. එනිසා ඒ සිත අහුරාලන බව සහ සිත ඔබාගෙන සිටින කටයුත්ත මේ අරමුණු වලින් කරන ලබනවා. ඊළඟට තවත් එහාට යනවා. මේ තෙහා ගිය තව කරුණක්. අරමුණු මුල් කොටගෙන නෙවෙයි මේක. තීන මිද්ද. මේක මේ තීන මිද්ද කියන වචනේ සාමාන්‍යයෙන් කතා කරන්නේ සිත සහ සිතුවිල්ල පවතිනා වූ අඩසන බව, මන්දෝත්සාහි බව කියන එක. ගිලන් කියන එකේ තේරුම වේද දෙන්න ඕන ලෙඩ කියන එක නෙමෙයි. සක්‍රිය නැති බව, අකර්මන්නේ බව කියන එක පෙන්වනවා. ඉතින් කොහොමද ඒක තේරුම් ගන්නේ අපිට? පාඩම් කරන්න ගියාම පාඩම් කිරීමට ආසාවක් නැතුව නිදිමත එනවා. භාවනා කරන්න ගියාම භාවනාවට ඉන්න බෑ නිදිමත එනවා. නැගිටලා යන්න හිතෙනවා. අන්න ඒ විදිහට තමයි ධර්මදේශනාවක් තියෙනවා කියලා හිතමු අසල ගෙදරක. දැන් ඉතින් යන්න ඕන නෑ දැකම හින්දාරි මොනවා හරි. නමුත් වැහිපොදක් වැටෙනවා. ඊට පස්සේ අර අකමැත්තෙන් තමයි යන්න හිකියේ. දැන් වැහිපොද උඩ දාලා අනේ දැන් තෙමෙන්න බෑ. අන්න එහෙමයි මේ සිත පස්තුබස්සන ස්වභාවය, මන්දෝත්සාහි කරන ස්වභාවය. ඒක රාජකාරී කිරීමේදී, ගෝවිතන්පත් කිරීමේදී බලපෑවත් මන්දෝත්සාහි බව. භාවනාවට බලපෑවත් මන්දෝත්සාහි බව. එනිසා සිතේ සහ සිතුවිලි වල අරමුණක් කෙරෙහි ළඟා වීමට බාධා පමුණවන බලපෑම තමයි මේ පිනවිද්ද කියලා කියන්නේ. අතකට බලන්න. ඒක දෙකක් වශයෙන් පෙන්වන්නේ සිත සහ සිතවිලි කියන එක. මේ සිත සිතවිලි තේරුම් ගන්න, මෙහෙම තේරුම් ගන්න. මේක දෙකක් නෙමෙයි, එකක්. සිත තුළ තියෙන දේවල් සිතවිලි. සිත නිසා සිත තුළ සිතවිලි හට ගන්නවා. සිතවිලි වල එකතුවට සිත කියලා කියනවා. ඔක සාමාන්‍යයෙන් පැහැදිලි කරගන්න පරණ උදාහරණයක් තිබුණා. සිංහල වෙද මහත්තුරු කැලේට ගිහින් අර වේත්පත්ුවේ තියෙන ඖෂධ ජාති 20ක් 25ක් 30ක් අරන් ඇවිදින් කොටලා ඒක ඉස්මව විශ්ව ගන්නවා. අරන් මේක හින්දලා තෙල් තෙල් හින්දිනවා කියලා කියනවා. තෙල් වලට ගන්නේ තල තෙල් හෝ පොල් තෙල්. දැන් අපිට පේන්නේ පොඩ්ඩක් මද වර්ණයක් හැදුනා වූ කහ හෝ ලාකොළ පාට වුණා වූ තෙල්. බට තෙල් නම් කොළ පාටයි තව කහ පාට වෙලා. ඒක ඉස්සරත් මේ තෙල තිබුණා. හැබැයි ඉස්සරේ තෙල ගෑව නම් ಗುಣ වෙන්නේ නැහැ. දැන් තෙල ගාපම ಗುಣ වෙන්නේ. මේ තෙල ඇතුලේ තියෙනවා ඖෂධ වල ඔක්කොගේම ಗುಣ. ඒකට තෙල ඇතුලේ ಗುಣ තියෙනවා. ಗುಣ හොයන්නත් බැහැ. නමුත් ಗುಣ රැඳෙන්නේ නැහැ තෙල් නැත්තම්. ඒ වගේම තෙල් ಗುಣ වෙන්නේ නැහැ තෙල විතරක් ගෑවට ಗುಣ නැත්නම්. එහෙනම් ගන්න සිත තෙල් වගේ. ඒ සඳහන් ආ විවිධ ගුණාංග ටික සිතුවිලි වගේ. සිත තුළ පව සිතුවිලි එනකොට අපි කියනවා පවකාර. සිත තුළ පින් සිතුවිලි පින්කාරකම. ඥාන සිතුවිලි ඥාන ලෝකෝත්තර. ඕනේ එකක් සිත තුළ. අර්ථ බලන්න. එහෙනම් අපට සීන මිද්ද මේ විදිහට තේරුම් ගන්නවා සිත අදාළ කටයුත්ත පැහැර හැරීම ඒ සඳහා තව ඕනනම් අර කම්මැලියට දිවස් දෙනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ එක නොකරන්න කටයුතු. සාමාන්‍යයෙන් ගිහි ජීවිතය නම් පෙන්වන්නේ ඉතා සීතලයයි ඉතා උෂ්ණයයි ඉතා බඩගිනියයි ඉතා බඩපිරලයයි ඉතා හවස් වීයයි දවල් වීයයි කර්මාන්ත නොකිරීම. පිරිහීමේ දත් වශයෙන් පෙන්වන්නේ. ඒ හැම එකෙම පෙන්වන්නේ අර නොකරන්න කාරණා. එදමි දේවිසෙන්. එතකොට ඉදිරි ගමනක් යන්න දෙන්නේ නැහැ. එතකොට gederin යන්න දෙන්නෙත් නැහැ, වාහන යන්න දෙන්නෙත් නැහැ, භාවනා කරන්න යන්න දෙන්නෙත් නැහැ, මොනවටවත් දෙන්නේ නැහැ. මේක හොඳ අත්දැකීමක් මා කියන්නම්. අවුරුදු 40කට පෙර නව යෝන් වේශව තරුණෙක් වශයෙන් යම් තැනකදී මට කවදාවත් මම එහෙම මේ නිහඬ වෙලා සිත දෙසෙම කරලා හිටුණේ නැහැ හිත. තරුණෙක් වශයෙන් මේකත් විනෝදයෙන් හිටියා, ගීතය ඇහුවා, චිත්‍රපටි බැලුවා, ඇරුණාම භාවනාවට ගියේ නැහනේ. නිකන් අර සීල සත්‍ය වෙන දුක් එක්පා කියලා හිතලා ඇරුණාම. නමුත් යම් තැනකදී සුදු වෙන වෙනකොට වාඩි වෙලා මේ මනෝද්වාරයේ බලන්න කියලා කිව්වා. කියන්නේ පස් දොරට අඩපණ කරලා මනෝද්වාරයට සිතුවිලි බලන්න කියලා. ඒ සිතුවිලි පෙරහැර කොතරම්ද කියලා කියනවා නම් නැටිකලා යන්න හිතෙනවා. ඒ තරමට ඒ සිතුවිලිත් එක්කලා බර එනවා. ඒවා රදීලා තිබිච්ච බර නිසා අනිවාර්යෙන් ඉස්සරහ දෙනවා. දැනටත් ඔය භාවනාව කියලා සිතුවිලි වල දෙන බරත් එක්ක යටපත් කරන්න ගියාම ඇතමුණ්ඩ ඉස්සරහ දෙන්න, තමන් නැටිකලා ඉන්න හිතන ඇතමුණ්ඩ කැස්සෙන්නේ. ඔය ඔක්කොම අර යටපත් කරන්න යාම සිදු වෙන කාරණා. ඒ නිසා හේරුම් ගන්න වෙනවා මේ සිතුවිලි වලට එකතු කරපු බරක් තියෙනවා. ඒ බර තමයි මේ වද වේදනාව ගෙනත් දෙන්නේ. සීන විද්ද කියලා කතා කරන්නේ මේ විදිහට නොමග යන්න ඇති කරන්නා වූ බලවේගයක්. ඒක කර්මාන්තේ මග අරින්න හරි රැකියාවට යන එක මග අරින්න හරි උදෑසන රැස්ස තියෙනවා. මේ වඩුත් පියරෙන්ඩ ඇවිදින් තියෙනවා. දැන් යන්නත් ඕන වැඩට. නමුත් ඉතින් කම්මැලි නම් ඊට පස්සේ නොයන්න කාරණයක් හදා ගන්නවා. අන්න එහෙම. අර ඒ පිළිබඳ ආදරයක් රාජකාරී පිළිබඳ ලැබියාවක් වැටුපේ ඉතුරු ගැරි ඕවා මොකක්වත් නැත්නම් කම්මැලිකමට ඉඳ දීලා පරදිනවා. මෙන්න මේ විදිහට හැමතැනම මේ පීන මිද්දේ කරුණ ලබන්නේ ලෞකික හෝ ලෝකෝත්තර පැත්තෙන් පරාජය කරන්නේ. අන මේ හැඟීමත් අර කර්මස්ථානයක් අරමුණක් මගින් මොකද කරන්නේ එන්න නොදී යටපත් කරන්න පුළුවන්. ඒකයි නීවරණ යටපත් වූයේ කියලා කියන්නේ පීන මිද්දේ. ඊළඟට තව එකක් තියෙනවා උද්දච්ච කුක්කුච්ච කියන වචන ගන්නවා. මේක සාමාන්‍යයෙන් වර්තමාන සමාජයේ පාවිච්චි කරන්නේ අහංකාරකම කියන තේ අර්ථය ගන්න උද්දච්ච කියලා. උද්දච්ච මනුස්සයෙක් කියලා කතා කරනවා. නෑ. ඒක නෙමෙයි එකෙන් කියන්නේ. තේරුම් ගන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔය රිලව කියන සතා ගැන ගත්තහම ඔහුගේ බලන් හිටියොත් තේරෙනවා එක විදිහකට ඉන්න බැරි. අර පැත්ත බලන, මේ පැත්ත බලන, අතින් අත පහන, කකුල කහන මොනව හරි කරන වැඩ. සංසන් බවක් ඇත්තෙම නැහැ. නොසංසන්කම. අනිවාර්යයෙන් මේ පෘථග්ජන පුද්ගලයේ කාර්යබහුල වෙන්න කාර්යබහුල වෙන්න. එහෙම නැත්නම් ලෝභෙන් දේශයෙන් මොහෙන් වැඩෙන්න වැඩෙන්න ඔහුටත් මේ සිත ඉන්න බැරිකමක් තියෙනවා. එනිසා හැම වෙලාවෙම ඉන්නේ කැපිච්ච කනවා වගේ කියලා කිව්වොත් හරි. නොසංසන්කමට උද්දච්ච කියලා කියන්නේ සංසුන් නැහැ. ඉතින් මේක අර මාන උද්දච්චවල එතනක් තියෙන, එතනක් සංසුන් බවක් තිබුණාට නොසංසුන් වෙන හේතුවක් තියෙන එක පෙන්වන්න තමයි උද්දම්භාගී සංයෝජනත් වෙනලා තියෙන්නේ. අපි මෙතන කතා කරන්නේ සාමාන්‍ය මට්ටමේ මේ ලෝකේ සම්බන්ධයෙන්. ඒ නිසා ඒ විදිහට ඒ සිතට ඒ සම්බන්ධයෙන් ආවා වූ නොසංසුන්කම සමාධියක් හදාගන්න දෙන්නේ නැහැ. ධර්මයක් තේරුම් ගන්න දෙන්නේ නැහැ. වාඩි වෙලා ඉන්න දෙන්නේ නැහැ. නිදි මත ගෙනත් දෙනවා. කුක්කුච්ච කියන්නේ සැකේ නෙමෙයි. මතක තියාගන්න. සැකේට වෙනම තියෙන අවිචිකිච්ඡා කියලා. ඊට වඩා මෙතන නිකන් අර කුකුස කියන වචනයක් පාවිච්චි කරන්නේ විශ්වාස නැති බව කියන කාරණා. භාවනාව පිළිබඳව හරි ධර්මයේ පිළිබඳව හරි මේ පිළිබඳව කිසියම් ආකාරයක උගන්වන තරුණ විශ්වාසනීයත්වයක් නැතිකම කියන කාරණාව. ඒ විදිහට මේ හැඟීම අහමත් මොකද වෙන්නේ? ලෝකෝත්තර මාර්ගය අන්න පිළිදෙන්නේ නැහැ. ලෞකික මාර්ගය උනත් ඒක ආවහම ඒවත් නැහැ. වසාදමලා නැතිබෙන්නේ. ඉතින් මේ එන කාරණා තවත් එකක් තියෙනවා විචිකිච්ඡා කියලා. විචිකිච්ඡා කියන කාරණාව ඉතින් සැකය කියන අර්ථය ගත්තහම ඒක ඉතින් ධ්‍යාන සම්බන්ධයෙන්, ධර්මීය සම්බන්ධයෙන්, ප්‍රතිපදාව සම්බන්ධයෙන් බුදුන් සමෝයේ විවිධ පැති තියෙන්න පුළුවන්. මරණින් එහා පැත්තට පරලෝ යාම සම්බන්ධයෙන්, ඒ වගේම උපදින්නේ නැහැ කියන එක සම්බන්ධයෙන්, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සම්බන්ධයෙන් ඔහොම තියෙන්න පුළුවන්. එක එක්කෙනාට තවත් විදිහකින් කියනවා නම් මෙහෙමත් ගන්න පුළුවන්. මේ තථාගත දේශනාව වසර 2600කට වෙනුණා බෑ. මේ තථාගත දේශනාවේ දීප්තිමත් අවධියක් තිබිලා තියෙනවා අවුරුදු 1000ක් විතර කාලයක් දක්වා. අනතුරුව මේ රටේ තුණා වූ රාජධානි මාරු වීම තුළ සිදුවීම් තුළ අපට පෙනෙන්නේ මේ ගැඹුරු පැත්ත වෙනුවට නොගැඹුරු පැත්තක් පමණක් භාවිතාවන බවයි. ඒ නොගැඹුරු පැත්ත භාවිතා වීම තුළ මොකද වුනේ? විදර්ශනා මාර්ගය යටපත් වීම තුළ උත්සාහ කළ අයට අර හම්මුනේ බොජ්ජංග විප්‍රුප්ත දාන ඒක තුළ ඉන්නහට මාර්ගඵල හිමි වෙන්නේ නැහැ කියලා සිතුවේ මේ අය තේරුම් ගත්තා ඊට පස්සේ. එහෙනම් මේ බුදුසමයේ ඥානමාවේ ලෝකෝත්තර මාර්ගය යටපත් වෙලා දැන් කාලය ඉවරයි බුද්ධෝත්පාදේ නිවන් ලබන්නේ. ඒලා අනාගත බුදුහාමුදුරුවෝ තමයි ආයෙ කියලා දෙන්න ඕන කියන මතයත් නොදන්න අය කොට නැගුවා. ඒ කොට නැගීම තුළ මොකද වුනේ? ඊට පස්සේ අන්න මට හමු වුණ ඇතැම් අය කියලා තියෙනවා. ඔවුන් කලක් තිස්සේ ධර්මයේ තිස්සේ හොයපු අය. මහන්සි වුණා. නමුත් ඔවුන්ට තේරෙන අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මේ බුදුදහමත් බොරුවක්ද කියලා සැකයක් ඇති වුණයි කියලා මට සමහර අය කියලා තියෙනවා. එදා අද නෙමෙයි. අපි කරුණ පහදලා තියෙනවට මත් වෙන. නමුත් බුදු සමයේ සැකේ නැති වෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩි හිටිය නිසා කියන එක නෙමෙයි. ධර්මයේ මේ පොතේ තියෙනවා කියන නිසා නෙමෙයි. මේක අනුගමනය කරපුවම මේ කියන කාරණා ඉවත් වෙනකොට ඔබේ සිත සංසුන් වෙනවා නම් ඒක තමයි සත්‍යාත ධර්මයේ ගුණය. සත්‍යාත බව කියන්නේ ඒකයි. සම්දිච්චික බව කියන්නේ ඒකයි. ඉහාත්ම වශයෙන් ප්‍රතිඵල ලැබෙන එක. ඒ නිසා ඒක තේරුම් ගත්තාම මේ ප්‍රතිඵල ලැබෙන්න ඕන. අන්න ප්‍රතිඵල ගැන තියෙන එක සැකයක්. අපිට මට මතකයි ළමා කාලේ දැන් ඉතින් මාර්ගඵල අතුරුදහන් ඔහෙ නෑ. මලි දහඳුරන්ගෙන් පස්සේ අපට එහෙනම් පින්දහම් කරලා අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනය තමයි මේ මාර්ගඵල ලබන්න වෙන්නේ කියන මතයක් අපි ඉගෙන ගත්තා. අපිට ඉගෙනනවා. නමුත් අපි ඒක පිළිගත්තා නම් එහෙනම් මේ වගේ දේශකින් වහන්සේ කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. ඒක පිළිගන්නේ නැතුව පිටේ ගොස්සේ පොත්පත් ඔස්සේ මේ ප්‍රායෝගික මාර්ගය ඔස්සේ ගිය නිසා තමයි අපිට මෙව කරුණු පැහැදිලි කරන්නට හැකියාව ලැබිලා තිබෙන්නේ. එබැවින් කල්පනා කරන්න. මේ පහ මම විස්තර කළේ. මෙන්න මේ පහ හෝ පහෙන් එකක් හෝ කොහට දෙන්නේ? සිතට. හොඳයි, සිතට එන්නේ සිත ඉඳ තිබුණොත්. පඨවි හෝ ආපෝ හෝ වායෝ හෝ තේජෝ හෝ බුද්ධානුසති හෝ මෛත්‍රී හෝ ආදි වශයෙන් තව ඕනෑ දෙයක් සිතකට හිත හුරු කළොත් එහෙම ඉන්න පුළුවන් කාල සීමාව පුළුල් කරොත් එහෙම. මොකද මේ කාල සීමාව ධර්මයේ නොදන්න කාලේ පුළුල් කර කෙනෙක් මම නිසා දන්නවා ඒක මම. ඔබට මේකේ පුළුවන් පැය 2 3 4 දින 2 3 දක්වාම ඉන්න. වර්තමාන සමාජයේ යම් නම් භාවනා මධ්‍යස්ථාන වලදී ගියාම අහන්නේ දැන් කොච්චර වෙලා අරුණු වෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? මේ පෙන්වන්නේ මොකද්ද? ධානයකුත් නෙමේ, සමාධියක් විතරයි. මේ බොජ්ජංග විප්‍රයුක්තානි. බොජ්ජංග පැත්තක් නෙමේ. දැන් මොකද වෙලා තියෙන්නේ මේකේ? නීවරණ යටපත් වෙලා. නීවරණ යටපත් වෙලා කියන්නේ ඔබට තේරෙවි ඔබ මේ වගේ සමාධියක ඉඳලා, සංසුන් භාවක ඉඳලා භාවනා මධ්‍යස්ථානයේ හෝ විහාරස්ථානයේ හෝ තව තැනක ගිහින් ගෙදර යන්න, නැත්නම් අරමුණ වලට මුහුණ දෙන්න. අර පරණ හැංගිලා තිබිච්ච සියලුම දේවල් ආපහු වෙනව නේද? ඒ නිසා තේරුම් ගන්න යට කරලා තියලා මේවෙන් මිදෙන්න බෑ. බුදු සමයේ කෙලෙස් නැසන ධර්මයක් ඇරුණාම කෙලෙස් යටකරන එකක් නෙමෙයි. නමුත් මේ සමත භාවනාවෙන් නීවරණ යට වෙනව ඇරුණාම කවදාවත් මේවා අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීම තුළ මේ කාමච්ඡන්ද ව්‍යාපාද දුරු වෙන්නේ නෑ. මේක තේරුම් ගන්න වෙනවා. ඒකයි අපි මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. බොජ්ජංග යුක්තයුක්තානි බාහිරකානි. මේ බොජ්ජංග සහිත ධානයක් තියෙනවා, නමුත් ඒක සසනින් බාහිරයි. මේක තවදුරටත් අපිට පැහැදිලි කරන්න කාරණා තියෙනවා. අද මම මේක තමයි පැහැදිලි කරන්න ඊළඟට යන්න නැතුව. මොකද බොජ්ජංග ටික පැහැදිලි කරන්න තව කාලයක් ගන්න වෙයි. අද පැහැදිලි කරන්නේ නීවරණ. දැන් නීවරණ කියන කාරණා අපේ හිතට ආපුවම අනිකුත් කිසිවක් පේන්නේ නැහැ. ධාන පේන්නෙත් නැහැ, ඥාන පේන්නෙත් නැහැ, නුවණකුත් නැහැ. කාමාංග විසින් නැත්තම් න්‍යාවර නීවරණ විසින් අපිව මෙහෙවනු ලබනවා. එතකොට මම කවුද වෙන්නේ? එතකොට කියන්න තියෙන්නේ මිනිසා තිරිසන් වේවිදෝ. ඒ හැඟීම් විසින් ඔහුව පාලනය කරනවා. මේකට කියන්නේ මායාව විසින් මෙහෙම ලබනවායි කියලා. එනිසා සද්ධර්මයේ තේරුම් නොගැනීම තුර භාවනා කරන්න ගියාම මේ පාරේ තමයි යන්න තියෙන්නේ. නමුත් මතක තියාගන්න යලිත් මම මතක් කරනවා මේ අර ගෙදරදරේ තියෙන වද වේදනා ටික මේ සමාධියේදී එන්නේ නැති නිසා ඒක දැන් නැහැ කියලා හිතනවා. ඒ නැහැ තමයි අර විරාගානි කියලා පේනවා. ධානානි විරාගානි කියන්නේ අන්න ඒක තමයි. නමුත් එතන මේ කෙලස් යටපත් වීම තුළින් මේ මොහොතේ යරුණාම ඒවා එන්න තියෙන හේතු නැත්තේ නැහැ කියන එක තේරුම් ගන්න වෙනවා. මේක තුළ තවත් කරුණු මම දැන් කියන්න වෙනවා. මේ පිළිබඳව අපි නොදන්න කරුණක් තියෙනවා සමාජයේ. නොදන්න කරුණ තමයි ඇසකන නාසය දිවකය උදව්වෙන් පහළ වෙන්නේ සිත. චක්කු විඥාන, සෝත විඥාන, ගාන දිවහා, කාය විඥාන කියලා කියන්නේ සිත. ඒවට අරමුණු හමු නොවි මනෝදාරිකව කල්පනා වෙන්නේ හෝ හීන පේනකොට එන්නේ සිත. එතකොට මේ සිත පහළ වීමේ අවස්ථා හයක් මෙදරවල් හය කියන්නේ. අපි ඉදිරියෙන් යමක් පේනවා කියලා බැලුවාම ඉදිරියේ දේ උදව්වෙන් අපේ සිතේ පහළ කරගත්ත දේ තමයි අපි මේ දකින්නේ. ඒක දවල්ට තේරුම් ගන්න අමාරු නිසා සිහිනයේ ඔස්සේ තේරුම් ගන්න. සිතේ යමක් තියනවද? සිතේ තියෙන සිතුවිල්ලක්. සිතුවිල්ල රූපේ වශයෙන්, සද්දේ වශයෙන්, ගන්ධේ වශයෙන්, රසේ වශයෙන්, හතුරා වශයෙන්, මිතුරා වශයෙන්, ධානයේ වශයෙන්, ඥානයේ වශයෙන්, දෙවියන් වශයෙන්, පෙරේතේ භූතේක් වශයෙන්, කොල්මනක් වශයෙන් පේන්න බැරිද? මේ ලංකාවේ තියෙනවා රාවණ රජුරවන්ට සමනල කන්දේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළාය කියලා සඳහන් කරන්නා වූ සූත්‍රයක් මහායාන ග්‍රන්ථයක් වශයෙන් ලංකාවතාර සූත්‍රය කියලා. මේක මුල ඉඳලා අගටම කියවපුවා මොකවත් ඉතුරු නැහැ ගන්න දෙයක්. නමුත් ඒකේ තියෙන ලස්සන වදනයක් තමයි විශ්වයම සිත විතරයි කියලා. මේ විශ්වයේ සත්‍යය ඇවිදින්නේ හිතේ හදා ගැනීමක් තුළ කියන එක ඒ ලෞකිකයේ ස්වභාවය විස්තර කරනවා. මේක ඔබටත් තේරුම් ගන්න පුළුවන් නම් මේ ගමන් බිමන් සියල්ල සිතේ හදාගත්ත ලෝකෙකින් සිදුවෙන එකක් කියන එක පිළිබඳව අන්න ඒකට මේක තේරුම් නොගත් අයට වෙන දේ මම කියන්නම්. අර සංසුන් ස්වභාවයෙන් ඉන්න විට ඊට පස්සේ ඊළඟට එන එක සිතුවිල්ලක් කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. දැන් අපි බාහිර ලෝකේ කතා කරගෙන ඉන්නකොට බැරිවලා නිදිමතාව. නිදිමතාව මොකද වෙන්නේ? පස්දොර වෙනකොට වෙනත් අරමුණක් හිතින් ඇවිදින් ඒක ඔස්සේ අපි යනවා දකින්න. අන්න ඒ වගේ මේ සංසුන් ස්වභාවයේ ඉන්නකොට සංසුන්කමට ගැලපෙන ආකාරයෙන් ඊළඟ සිතුවිල්ල පහළ වෙනවා. දැන් පස්දොරට අරමුණ නැතිවම මේ සිතුවිල්ල පේනවා. ආලෝකයක් වශයෙන්, බුදු පිළිමයක් වශයෙන්, ඥානයක් වශයෙන්, දේවතාවෙක් වශයෙන් තමන් බලාපොරොත්තු වෙන මෝඩකමට අහංකාරකමට ගැලපෙන පරිදි තමන් ළඟ තියෙන මෝඩකමට අහංකාරයට ගැලපෙන පරිදි අපූර්වවට ලස්සනට හැදෙනවා. හැදුනහම එයා කල්පනා කරන්නේ මට දැන් ධානය පිළිලා මට දැන් දෙවියෝ පේනවා. මට දැන් ආලෝකය පහළ වෙලා තියෙනවා. ආලෝකයක් පේනවා. මට දැන් ඥාන තියෙනවා. මේ ඔක්කොම අපට තබා ගන්න මට මතකයි මම අවුරුදු 40කට පෙර කියවපු පුංචි ඡේදයක් මගේ මතකයේ තියෙනවා. යම්කිසි බුද්ධලේකට මෙන්න මේ එන දේවල් ගණන් ගන්න දෙයක් නැහැ. සත පහකටවත් ගණන් ගන්න දෙයක් මේ ඔක්කොම සිත විතරක් වශයෙන් දකින්න පුළුවන් නම් ඔහු බිඳෙනවා නැත්නම් ඒ ඔස්සේ යනවායි කියලා. මට වර්තමානයේ ධර්මයේ තේරුම් නොගෙන භාවනා කරන්න ගිය අය තුළ හම් වෙන්නේම මෙන්න මේ වට රැවටුනාය. මතක තබා ගන්න. මතක තබා ගන්න. උදාහරණයක් වශයෙන් මෙහෙම මම කියනවා ඔබට. ඔබේ නිවසේ ඉන්නවායි කියලා හිතන්න ස්නායු රෝගයෙන් පෙළෙන කෙනෙක්. වයසක කෙනෙක්. ඒ ඔහුට ගෙදරට කවුරු හරි එනවා පේනවා. ඔහු තරහෙන් නම් ඉන්නේ ඔහුට ඔහු එක්ක යන දෙනවා පේනවා. මායාව හරි භූතයෝ හරි තවනවා හරි. ඉතින් එලවන්න කියලා කියනවා. ඔබට පේන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔබ කියනවා එහෙම එකක් මේ සමාජයේ නැහැ පිස්සුනේ කියලා. නමුත් ඇත්තටම ඔහුට සිතුවිල්ල එක පේනවා. ඔහු ඒක සිතුවිල්ලේ පේන දෙයක් බව කියන්න දන්නේ නැති නිසා මුලා වෙනවා ඒකට. මතක තබා ගන්න. මෙන්න මේ විදිහට කෙලස් යටපත් කරන්න ගිහින් හදාගත්ත ලෝකයක තමයි මේ දිබ්බසෝත ජිබ්බචක්කු පරිචිත්ත විඥාන කුබ්බේ නිවාසන ඥාන ආසවක්ඛේ ඥානෙ හැරෙන්න සියලු ඥාන සහ තවත් දේවල් තියෙන්නේ. වර්තමානයේත් මෙහෙම අය අපින් අහලා තියෙනවා. අපි අහලා තියෙනවා. මෙහෙම සංසුන් වෙලා ඉන්නකොට සමහරුන්ගේ දේවතාවෝ පේනවලු. සමහරුන්ගේ දේවතාවෝ කතා කරනවා ඇහෙනවලු. සමහරුන්ගේ පසේ බුදුවරු කතා කරලා කියනවලු. පසේ බුදුවරු පිරිනුවන් වෙලා ආය රූපයෙන් මෙහෙන්නේ නැහැ. අතර තියාගන්න. බ්‍රහ්මයේ රූපයෙන් මෙහෙන්න උඹට රූපයක් නැහැ ආයේ. රූපය අභමතර ඉන්නවල. අපි හිතාන ඉන්න විදිහක් මේ හැම එකක්ම. ඒ නිසා මේ සංසුන් සිතේ ද්විත්වයක් තුළ තමයි තමා සහ තමන්ගේ උදව්කාරය. ඉතින් ඊට පස්සේ ලොකු ලොකු වැඩ හදලා දෙනවා. මට හමුණ චරිතයක් පේනවා. ඔහුට මේ සිතේ යම් සිදයක් පේන කෙනෙක්. ඔහු ඊට පස්සේ මොකද කරන්නේ? පාරවල් ගානේ ඇවිදිනවා ලංකාව පුරාම. මනුස්සය කල්පනා කරන්නේ කිස්සෙක් කියලා. ඒ නිසා කෙහෙල්කම් ලෙලියෙල්ලනවා, කෙහෙල්කම් ඇවරියෙල්නවා, කොන්ද උඩින් වනගල් දානවා ඒවා. කිසි ගානක් නැහැ අරයා හිතින් මොකද වෙන්නේ? සම්බුද්ධ ශාසනය බේරගන්න මේ පෙරහැරට ඉස්සරහින් යන්නේ. එයාට මේ පේන දේ කොතරම් සත්‍ය වශයෙන් පේන අනිත් අයට කිස්සෙක් විදිහට පේනවනේ. ඒ නිසා මම කියන්න කැමතියි ඔබට, මේ ධර්මයේ කියන එක තේරුම් ගැනීමකින් තොරව බුදු සමයේ පෙන්වන්නේ අරමුණු එන්දෑරලා විදර්ශනා කරන්න, අරමුණු හංගන්න නෙමෙයි. ඒක මම ඊළඟ දවසේ පැහැදිලි කරන්නේ, අද නෙමෙයි. එනිසා මේ වැරදි පාරක ගියාපම අර කෙලෙස් යටපත් වීම තුළ තිබෙනා වූ විරාගෙහිවත් ධ්‍යාන නිවරණ යටපත් වීමේ සංසුන් බවට රැවටෙන්න එපා. ඊළඟට මොනව ආවත් මේව සංසුන් හිතේ ඉන්නකොට ඊළඟට මොනව ආවත් ඒ එන්නේ සිතේ තියෙන සංසුන් බවට ගැලපෙන පරිදි. බයෙන් නම් බයට ගැලපෙන පරිදි තමයි හිනපේන්නේ. තරහෙන් නම් තරහට ගැලපෙන පරිදි තමයි හිනපේන්නේ. පිතපි කියලා නම් පිත කිපීමට ගැලපෙන පරිදි පේන්නේ. ඒ වගේ අර නීවරණයන් යටපත් වුණාම පවතිනා වූ ශ්‍රද්ධා ස්වභාවය, ලෞකික ශ්‍රද්ධා ස්වභාවයට ගැලපෙන පරිදි ඊළඟ පහළ වෙන්නේ සිතවිල්ලක්. ඒක තහසු නොවී යන්න නොවන මේ කෙලෙස් සහිතව කෙලෙස් යටපත් කරන අයට තේරෙන්නේ නැහැ. ඔවුන් තාමත් මේ දැක්කේ තමන්ගේ හිත බව දන්නේ නැහැ. මේක තමයි තේරුම් ගන්න වැදගත්ම කාරණාව. ඒ නිසා එබඳු අය තේරුම් ගන්න මේ බුදුදමහන් ධහමේ ඔයිට වඩා වෙන පැත්තක් තිබෙනවා. ඒක අනිවාර්යෙන් මේක මම පැහැදිලි කරන්න ලබන්නේ මෙන්න මේ විදිහට. කරුණු කීපයක් ඔස්සේ පැහැදිලි කරන්න තියෙනවා. මේකේ බුදුන් වහන්සේ පැහැදිලි කරන මාර්ගය පෙන්නනවා අභිඤ්ඤා පරිඤ්ඤයං කියලා වචනයක්. මේ මාර්ගයේ යාමේදී ඕනෑම පුද්ගලයෙක් ප්‍රඥාවෙන් පංච උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධ කරගන්න ඕනේ. දැනගන්න ඕන, පාඩම් කරගන්න ඕන කියන එක නෙමෙයි. අන්න මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයකින් තොරව ගිය ගමනක් තමයි මේ කාම රූප අරූප නැත්නම් මේ සසුනින් පරිබාහිරව තිබිච්චා වූ භාවනා සියල්ල. මතක තබා ගන්න. මේ සද්ධර්මයේ යට වූ සමාජයේ පූජනීය මහා සංඝරත්නය විහාරස්ථාන රැකගෙන දායකත්වය පාපයෙන් වළක්වාගෙන පින්කම් කරමින් ගත කළා. කලක් යනකොට මේ ඒකාකාරී වෙනවා. අනතුරුව විදේශගත වුණා වූ කවුරු හරි ගුරුවෙන් හරි සියවෙන් හරි තව කොහෙන් හරි ඔන්න අරන් එනවා භාවනාව. ආන ආපාන සතිය ඇතුළු වීම පිටවීම කියලා හරි නැත්නම් පිම්බීම හැකිලිම කියලා හරි තව මොනවා හරි භාවනා ටික. ඔන්න ඊට පස්සේ අපේ අය මේ ධර්මයේ තේරුම් ගැනීමෙන් තොරව අවුරුදු 40ක් 50කට පෙර මේවට ආරණ්‍ය වලට යනවා, මධ්‍යස්ථාන හදාගෙන යනවා. ඊට පස්සේ මධ්‍යස්ථාන හැදෙනවා. මට නම් හිතෙනවා ලංකාවේ ත්‍රිපිටකය ආරක්ෂා කරන තියෙන මේක තුළද ධර්ම කරණ හොයන්ගන්න නැතුව මේ පිටස්තරෙන් ගෙනාව වසංගත හින්දා තමයි අපි ලොකු අමාරුවක් වෙලා තියෙන්නේ. මේවායි තියෙනවා මේ ත්‍රිපිටකේ, මේ කරුණ තියෙනවා තේරුම් ගන්න. අර හැම එකක්ම මොකද්ද? ක්‍රම. නමුත් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ක්‍රමයක් නෙවෙයි මේක තියෙන්නේ. විදර්ශනාව කියන එකට ක්‍රම නැහැ. අරමුණ එන අරමුණ අනිත් දුක්ඛ අනාත්මයෙන් බලන එකට ක්‍රම නැහැ. කෝක දෙන්නේ කියන්න බෑ. නමුත් ඒ ධර්මයේ තේරුම් ගත්තෙන් තමයි ඊට මෙහා පැත්තේ මේවට ගියාම මොකද වෙන්නේ? අපි බුදු සමයෙන් පරිබාහිරව දේවල් ටිකක් බුදු සමය කියලා අරගෙන අනුගමනය කරනවා. ඉතින් කෙලස් යටපත් කිරීම තියෙන්න පුළුවනි, එව නැත්තම් පුණ්‍ය චේතනා තියෙන්න පුළුවනි, සමහර විට රුධිර පීඩනය අඩු වෙන්න පුළුවනි, තව රෝග අඩු වෙන්න පුළුවනි. අතුරු ප්‍රතිඵල ඕන දෙයක තියෙනවානේ. මට නම් හිතෙන්නේ මෙහෙමයි. මම පුංචි කාලේ කිව්වලා තියෙනවා සිංහම පොරවාගත් කොටලුවගේ කතාව. කොටලුවා සැබෑවටම කොටලුවේ. නමුත් සිංහම පොරවාගත්තාම සත්තු බයයි සිංහයා කියලා. එළිවෙන දවසට නෙමෙයි හමක් විතරයි ඇතුලේ ඉන්නේ කොටලුවා කියලා තේරෙන්නේ. මේ අපේ බෞද්ධ අය මේ බෞද්ධ කියන ඇඳුමක් ඇඳගෙන අබෞද්ධ වැඩක්ද මේ කරගෙන යන්නේ කියලා මට හිතෙනවා. මේක ඔක්කොම සිංහම පොරවාගත්ත කොටලු වැඩක්ද කියලා මේ. මොකද ඇත්තනම් නිවීම ගෞතම සාසනය තුළ තම තමන් තුළ තියෙන්න වෙනවා. එහෙම නැත්නම් ඒක වෙන්න බැරි කරුණක්. එනිසායි ප්‍රවේ සම්මියුක්ති. එනිසා අපි මීට වඩා මේ සදහම් සවරණයට පැන දෙන්න වෙනවා. ඒකයි මම මෙතෙක් මේ මතක් කරනු ලබන්නේ මේ පිළිබඳ අවබෝධයක් නැති අය මේ සම්සුන් සමාධිය සෝවාන් ඵලය කියලා හිතනවා. එහෙම නැත්නම් ඥානය පහළ වෙලා කියලා හිතනවා. එළියක් දැකලා කියලා හිතනවා. එහෙම නැත්නම් තව මොනවා හරි වචනයක් පාවිච්චි කරනවා. මට මේක හොඳට වචනයක් කියන්න පුළුවන් කරුණක් තියෙනවා. මෙවඳු මේ කෙලෙස් යටපත් කරන්න ගියාම සංසාරික චිත්තාභ්‍යන්තරයේ දිනු කරන තියෙන යම් පැති මතුවෙනවා. එක එක පුද්ගලයාට එක එක පැත්ත. අනාගතය දකින්න පුළුවන් වේවි, අතීතය දකින්න පුළුවන් වේවි, හොරුවාලලා දෙන්න පුළුවන් වේවි, බේත් කියන්න පුළුවන් වේවි, තවම එකුත් කාරණා. ඒ සිතේ තියෙන හැකියාව. එතකොට ඒ හැකියාවල් මතු වුණාම ඒ අවශ්‍ය ගියාපම ආයෙත් භාවනා මතක වෙලා ලෞකිකයට වැටෙනවා එහෙමත් අත්තම. එනිසා මේ කෙලෙස් නසන්න තියෙන එකක් නේ භාවනාව කියන්නේ. කෙලෙස් නසන පාර වෙන එකක්, කෙලෙස් යටපත් කරන පාර තවත් එකක්. කෙලෙස් නසන පාර අපිට නැති බැවින් තමා සියස් ගණනාවක් තිස්සේ මේ වෙන පාරක යන්නේ අපි. ඒ නිසා මම තවත් කාරණයක් මේකෙදි දකිනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ත්‍රිපිටකය කියලා බලපුවාම ඔන්න මම කියලා දෙන්න ඕන දේ කියුණා. දැන් ඔන්න ආරණ්‍ය රුක්කමුල් සේනාසන තියෙනවා ගිහින් වැඩක් බලා ගන්න. මේ විදසුන් වඩන්නන් සඳහා තමයි මේක වෙන් කළේ. දූර දෙකක් මේකේ පවතින ග්‍රන්ථ දූර විදර්ශනා දූර කියලා. එතකොට ඒ තමන්ගේ සිත දෙස බලාගෙන කෙලස් නැසීමේ පාරේ ධර්මයේ කියලා දීපු අය තමයි ගිහිල්ලා විදසුන් වඩන්නේ. අනිත් අයට ප්‍රතිපදාවේ යමින් ග්‍රන්ථ දූරේ යමින් ග්‍රන්ථ දූරේම විතරක් ඉන්නවනේ. එයාට ශාස්ත්‍රීය වශයෙන් අන් අයට ධර්ම දේශනා කරමින් තමනුත් මේ කටයුත්ත කරගන්න ඕන. එන ඉතිහාසය තුල මම දකින්නේ නැහැ බුදුන් වහන්සේගේ කාලේ පිරිස් එක්ස්ප්‍රස් කොටගෙන තමන් විසින් කියවන දේ හෝ කරවන භාවනාව කර වූ බවට. මතක තබා ගන්න ත්‍රිපිටකයේ සියලුම සූත්‍රවල පවතින භාවනාව, භාවනාව අනිවාර්යෙන් කරන්ත ඕන කෙලස් නැසීමේ මාර්ගයක් ඒක මතක තියාගන්න. ඒ විදසුන් කියන්නේ ඒකයි. මේක තේරුම් නොගත්තාම තමයි මේ මධ්‍යස්ථාන පහළ වෙන නිසා කළවන්නේ සා දින 7000 ආදී වශයෙන් ක්‍රමෝපායන් සකස් වෙන්නේ. එබැවින් ඒක මේ කෙලස් යටපත් කරන බාහිරකානි කාරණයක් බව කරන අය, කරවන අය, යන අය, මුලාවන අය සියල්ලම තේරුම් ගනිත්වා යන්නයි මගේ ප්‍රාර්ථනාව. කොහොම ගියත් ඒක බාහිරකානි, ඒක කෙලස් යටපත් වීමක් කරනාම බොජ්ජංග වැඩෙන්නේ නැහැ, මාර්ගඵල ලැබෙන්නේ නැහැ, නිවීම සාක්ෂාත් වෙන්නේ නැහැ පිළිවෙලින්. ඒක තියෙන්නේ ඊළඟ කාරණාව. එබැවින් මේ මුලාව මගෙන් නිවීම සඳහා ඔබ හැම දෙනාට මේ කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් බොජ්ජංග සම්පයුක්තානි කියන කරුණ පැහැදිලි කිරීමට ඉදිරියට තබමින් මේ ධර්මානුශාසනාවත් මෙතකින් අවසන් කරනු ලබනවා. අද ආකාසත්තා චිබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. දැන් මෙන්න මේ ඔබේ ශ්‍රවණය කරන්න තියදුනේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රීපුන්